ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා රුපියල් 10000ක මූලික වැටුපට වැටුප වැඩි කිරීම. කිව්වේ කොහොමද? සැප්තැම්බර් මාස වැටුපට රුපියල් 10000ක වැටුපක් මූලික වැටුපට එකතු කරනවා කියන එක. අපි රාජ්‍ය සේවක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලබන සැප්තැම්බර් මාසයේ රුපියල් 10000ක දීමනාව මූලික වැටුපට එකතු කරන්න ඕනේ කියන බලාපොරොත්තු. එහෙම නොවුනොත් අපි සැප්තැම්බර් නෙමෙයි ඔක්තෝබර් මාසෙ වෙනකොට නැවත වෘත්ති සමිති අරගල වලට මේ රුපියල් 10000 මූලික වැටුපට එකතු කරන්න සටන් කරනවා.